ධර්මදේශනාව ධර්මදේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැද ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අමන්ත චක්‍රාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බේතං පිදන්දස්සේ සබ්බේසං ජීවිතං තියං අත්තානං උපමං කତ୍වාන හනියේන ඝාතේති. සදහවතුනි, ගුවන්විදුලි ඔස්සේ ධර්මදේශනාවන් ශ්‍රවණය කරන පින්වතුන් ව්‍යාකාරයකින් අප දකිනවා. ඇතමුන්ට අපගින් බලාපොරොත්තු වෙනවා ස්කන්ධ ලෝකයේ පිළිබඳ ගැඹුරු විස්තරයක් සහිත ආරිසත්‍යම දේශනා කරන ආකාරය. ඒතර ඇතමුන් අපට ගන්නාය වෙනවා හැමෝටම තේරුම් ගන්න පුළුවන් මාතෘකාවක් පිළිබඳ බණ කියන්න කියලා. එහෙම වුණහම අපේ ගැඹුරු දේවල් ශ්‍රවණය කරන්න කැමති පින්නතුන් කමත්වා මතක් කියවන්න අපට තවත් පිරිසක් සවන් දෙනවා නම් ඒ අයගේ දැක්ම දියුණු කරගෙන ඔවුන් අයහපත් බවෙන් මොදවා ගැනීම සඳහා මේ ධර්ම දේශනාව යොදවා ගන්නට පුළුවනි නම් එයත් අතුරුසින් කළ යුතු කරුණක් කියලා අප කල්පනා කරනවා. ඒ වගේම සවන් දෙන අපට අපේ ධර්ම දේශනාවන්ට ලැබි පින්නතුන් කල්පනා කරන්න මේ දැනගත යුතු ධර්මයේ දැනගත්තයින් කියලා දැනගත්ත පමණින්ම සියල්ල සිද්ධ වෙනායි කියලා කල්පනා කරන්න එපා. විඥානය දැනගන්නා වූ ධර්මයක් ප්‍රඥාව වැඩෙන ධර්මයක් කියලායි බුදුන් වහන්සේ කරේ සාමුරන් වහන්සේම සම්මාදිට්ඨියනි වේදල්ලානි සූත්‍රවල වදාරන්නේ. ධර්මස්සවණේ කරලා කරුණ වැටහෙන්න වැටහෙන්න තන ප්‍රඥා ඇතක්ම කියන එක වැඩි දියුණු වෙන්න ඕන. ඒ දැක්ම වැඩි දියුණු නැත්නම් විකටම බණ ඇහුවා කටපාඩම් වුණා ඒ කටපාඩම් වුණායි කියලා ඒක තවත් ඔබේ එනක් විශ්වක් සම්බන්ධ දැනුම වගේ දැනුමකට එකතු වෙනවා. අරුණාම අපේ තියෙන දුර්වලකම් ටික දුරු කර ගන්නට අවශ්‍ය නුවණක වැඩිම සිදු වෙන්නේ. ඒ නිසා කලබල වෙන්න එපා, ඉක්මන් වෙන්න එපා. නැවත නැවත ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කිරීම තුළ ඔබගේ දැක්ම ගැඹුරු වේවි. ඒ පිළිබඳව තවත් සූත්‍ර දේශනාවක් ඉදිරියේ දවසක අපි දේශනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි අද ටිකක් සරල මාතෘකාවකට යන්නයි සූදානම් වෙන්නේ. සරල වුණත් මෙහි අවධානය යොමු කළ යුතු පැති කීපයක් තිබෙනවා. සමාජයක් වශයෙන් ගත් කල තාත්තලට, සම්පුතාලට, නැත්නම් පාලකීන්ට, නැත්නම් නීතිත්‍යාත්මක කරන අයට ආදි වශයෙන් ගැඹුරින් හිතාදල යුතු කරුණක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලි කරුණු ඉදිරිපත් කිරීමක් කරලා තිබෙනවා පිටකය තුළ. ඒ පැහැදිලි කරන්ටයි අපි මේ අද කල්පනා කරන්නේ. මේකට පෙරණ භාෂාවෙන් කියනවා නම් වචනයක් ලැබෙනවා නම් මේකට කියන්නේ අත්ථූප නායක ධම්මපරියාය කියලා. මේ සමාජයේ සංයමයෙන් යුතු සංහිඳියාවෙන් යුතු අන් අයට කරදරයක් කරන අඩු පිරිසක් දකින්න නම් නැත්තම් බහුතරයක් එබඳු පිරිසක් බවට පත් වෙන්නට නම් මෙන්න මේ අත්ත්ව නායක ධම්මපරියාය කියන එක තේරුම් අරගෙන ඒක පිළිගන්න සිද්ධ වෙනවා. ඒක සමහර විට දරුවන් දහම් පාසල් අධ්‍යාපනයේදී හෝ පාසල් අධ්‍යාපනයේදී විභාගයට ලිවීම සඳහා වචනින් පාඩම් කරලා තියනවා වෙන්නට පුළුවන්. නමුත් මේක පාඩම් කරගන්න ඕන කරුණක් නෙමෙයි. මේ ධම්මපරියාය අප විසින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕන එකක්. අත්ත්ව නායක ධම්මපරියාය කියන එකේ තවත් සිංහල සරල අර්ථයක් අරන් බැලුවොත් එහෙම තමන් උපමා කොට සිටීම. යමක් කරන්න කියන්න පෙර තමන් උපමා කරගන්න ඕන කියන එක. අපි ඒක මේ ධර්මදේශනාව සඳහා භාවිතයට ගත්තා වූ ගාථා පාඨයේ මුල් කොටගෙනම විග්‍රහ කරමු. ඒ ගාථා පාඨයට අදාළ අතීත කතාව පැහැදිලි කරන්න මම කවදවත් යන්නේ නැහැ. මේ ගාථාවෙන් වර්තමාන සමාජය දෙස බලන්ටයි අපි කල්පනා කරන්නේ. තසන්ති දණ්ඩස්ස සබ්බි. ගඳුවමක සියලුම සත්වයෝ ඇතිවම ලබනවා. ජීවිතං ප්‍රියං සබ්බි. සියලුම සත්වයන් ජීවිතයට ප්‍රියතම ලබනවා. ජීතාව සාසාව නැත්නම් මේ රහතන් වහන්සේ වැනි උත්සමයක ළඟ විතරයි අනිත් හැමෝම තව ටිකක් කල් හරි තව ටිකක් වෙලා හරි ජීවිතයට ප්‍රිය කරනවා. මේක ජාති ආගම් කුල ભેදයෙන් තොරව පිළිගත යුතු න්‍යායක් හැම කෙනෙක්. එහෙනම් හැමෝම ජීවිතයට ප්‍රිය නම් අත්තානං උපමං කත්වා අන්න පැනාව තමන් උපමා කොට ගන්න. තමන් උපමා කොට ගන්නවා කියන්නේ මොකක්ද? තමන් උපමා කොට ගන්නවයි කියන කේ තේරුම තමන් යමකටද කැමති. එහෙනම් අන් මිනිස් වර්ගයාගේ සහ අන් සත්ත්ව වර්ගයාගේ රුචිකත්වයයි. තමන් යම් දෙයකටද අකමැති. අන් සත්ත්වයාගේ රුචිකත්වයත් එයයි. අන්න ඒක තමයි තමන් උපමා කොට බලනවා කියන එකේ තේරුම. න හනෙය න ඝාතේ. එහෙමනම් එතන පෙන්නනවා මරන්නත් එපා මරවන්නත් එපා කියලා. මේ මරණ එකත් මරණ එකත් පිළිබඳ කතා කිරීමට එහා ගිය දෙයක් කතා කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. ඒක තමයි අර අත්තානං උපමං කත්වා කියන එක. තමන් උපමා කොටගෙන. දැන් මෙහෙම හිතන්න. පාසල් දරුවෙක් වශයෙන් කල්පනා කරන්නකෝ ඔබේ ඇඳුම කවුරු හරි කිලිටි කරනවට කැමතිද කියලා. ඔබේ පිරිසිදු ඇඳුමට කවුරු හරි පහර දීලා තින්තකාරක් දහනවට කැමතිද කියලා. නෑ ඔබ කැමති නැහැ. ඔබ වගේමයි අනිත් අයත්. මෙන්න මෙතන එහෙනම් ජීවු මානසිකත්වයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. මම විඳින්න අකමැති දේවල් අනිත් අයට විඳවන්න නොදී නමුත් අත්ත්වනායක ධර්මපරියාය නැති තැන මෙහෙම නෑ. ඒක භාවිතා නොකරන තැන අන් අයට කරදර වුණාට කමක් නෑ. අන් අය දුකටපත් වුණාට කමක් නෑ. අන් අය වේදනාවටපත් වුණාට කමක් නෑ. අන් අය නැසුණට වෙනසුණාට කමක් නෑ කියන මෙන්න මේ ධර්මතාවයේ ඉස්මතු වෙනවා. මේ ධර්මතාවයට තමයි හිතවතුනි පින්නතුනි ආත්මාර්ථකාමීත්වය කියලා කියන්නේ. එන ආත්මార్థකාමීත්වය කියන එක මිනිස් සමාජයේ දුක වැඩි කරනවා පෞද්ගලික ඔහුගේ දුක වැඩි කරනවා වුණා මේක කිසිවිටකක් සැනසීම පිණිස හේතු වෙන්නේ. එනිසා මේ ආත්මార్థකාමීත්වය ඉහහා යන තැන දක්වා මේ සමාජයේ කටයුතු කරමින් සිටින බව පේනවා ඇතමුන් කටයුතු කරන බව පේනවා. අන්න ඒ නිසා මේ ඉහහා යන ආත්මార్థකාමීත්වය නිසා සමාජයේ දුකටපත් වෙන හැටි දැක්කම ඒ පාලනය කිරීම සඳහා තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ ඒ අත්ත්ව නායක ධම්මපරියාය ඔස්සේ කරුණු ටිකක් පැහැදිලි කරන්න ඕනේ කියලා අපි කල්පනා කළා. තේරුම් ගන්න කරුණක් තිබෙනවා මෙතනදී. වත්මන් සමාජයේ සිදුවෙන ඇතැම් සිදුවීම් පුවත්පත් වලින් හා විද්‍යුත් මාධ්‍ය වලින් ප්‍රචාරය වෙනවා අපි දකිනවා. ඒ දකින්න එක තුළ අපි දකින්නේ අත්ත්ව නායක ධම්මපරියාය වෙනුවට ආත්මార్థකාමීත්වයේ යහගිය බවක්. අත්තුප්පනායක ධම්මපරියාය ගත්තොත් එහෙම තමා හෝ තමන්ගේ දරුවන්ට යහපතක් වෙනවාද කියන එක. එහෙනම් ඒ කෙනා අන් අයගේ දරුවන්ටත් අන් සමාජයටත් යහපතක් වෙනවාට කැමති වෙනවා. පසුගිය වකවානුවේදී අපට අසන්ත දකින්න ලැබුණා බෙහෙත් නිකුත් කරන ස්ථානවලින් ඉවත් කරන ලද කල්ලිකුත් වූ බෙහෙත් වර්ග ආපසු රැගෙන ගොස් ඒ බහලන දේ ඉවත් කොට බහලා තියෙන දේ එවෙනුවට අලුතින් තවත් වසරක කාලයක් දීර්ඝ කරපු කරලා වෙනත් බහලුම් වලට ඇතුළත් කරලා එළඳකොට නිකුත් කරනවා. දෙවියනේ කල්පනා කරන්නකෝ හැමෝගෙම ජීවිතයට පේන කල්ලිකුත් වූ බෙහෙත් පාවිච්චි කරලා කෙනෙක් රෝගී වෙනවා නම් මරණයටපත් වෙනවා නම් ඔබ මිනිසුන්ගේ ජීවිතයේ කෙරෙහි කරුණාවන්ත වුණේ නෑ නේද? ඔබ බැලුවේ ඔබට හම්බ වෙන එහෙම කරන කෙනා බලන්නේ යාට ලැබෙන මුදල සහ ලාභය විතරයි. අන්න ආත්මార్థකාමීත්වය. අන්න කරුණාවන්තකම නැතිකම. ඒ එබඳු අය කොතරම් කරුණාවන්තයි කියලා කිව්වත් අපි පිළිගන්නේ කරුණාවන්තයි කියන එක. කරුණාවන්තයි කියන එකේ තේරුම අනිත් අයගේ දුකෙහිදී ඇතිවන අනුකම්පාව. එහෙනම් අනිත් අය දුකටපත් කරන්නේ නෑ නේද? විශේෂයෙන් බෙහෙත් වැනි ආහාර වැනි දේවල් ගැන කල්පනා කරලා බලන්න. මේ විශේෂහිත සහ කල්ලිකුත් වූ දේවල් භාවිතා කරලා තිබඳු දේවල් කරහම ඒක අන් අය ගන්නෙත් ජීවිතයට කැමති අය සබ්බේ සංජීවිතං ප්‍රියං. ඔවුන් තවත් නැති රෝගීන් බවට පත් වෙනවා නම් නැති රෝග හදා ගන්නා වූ රෝගීන් බවට පත් වෙනවා නම් ඔබ මොකද කරලා තියන්නේ බුදු දෙයක් කරලා. අන්නේ බඳු සත්‍යන්තිදී එබඳු දේවල් කරන අය ඉතිහා ක්‍රියාමාර්ග ගන්නට මත්තෙන් තමයි අපි මේ මතක් කරන්නේ මේ අත්ත්‍යනායක ධර්මපරියාය හොදාගන්න. ඉතිහා ක්‍රියාමාර්ග ගැනත් මම පසුව පැහැදිලි කරනවා. ඔබ හිතන්න ඔබට ඉන්නේ එකම දරුවයි නැත්නම් දෙන්නයි කියලා. වෙනත් කෙනෙක් එබඳු කල්ලිකුත් වූ විහෙත් වර්ගයක් එන්නත් කරලා හෝ ශරීරගත කරලා ඔබේ දරුවා මිය ගියොත් ඔබට ඇති වෙන වේදනාව කිබඳු එනම් ඉබඳුම වේදනාවක් මේ දනිත් අම්මල තාත්තලාට තියෙන්නේ. විශේෂයෙන් ජීවිතයක් රැක ගන්න තියෙන ආහාර බෙහෙත් වගේ දේවල්. මෙසේ ආත්මార్థකාමී ලෙස කිසිදු අගකීමකින් තොරව එදා හරිනවා නම් ඔවුන් මේ සම්මා කම්මන්තයකද ඉන්නේ සම්මා ආජීවයකද ඉන්නේ කියලා කල්පනා කරන්න වෙනවා. එහෙම නැත්නම් ඔවුන් මේ අනවජ්‍ය සුඛයක්ද ඉන්නේ කියලා කල්පනා එන මේ පාරට යන්නේ අර බල්ලෝ මරල හරි සල්ලි හොයමු අපි කියන නාස්තිකාර න්‍යායට ගියාම. ඒ බඳු ක්‍රියාකාරකම් වැඩි වෙන සමාජයක සමාජගත දුක පවා ඉහළ යනවා. චිත්ත සංස්කානගත දුක ගැන කවර කතාද? තව ටිකක් ඉහකට අපි යමු. කෙනෙක් කල්පනා කරනවා මට සල්ලි තිබුණත් ඇති. අනිත් අය වැඩක් නැති දේවල් අගුණ දේවල් පාවිච්චි කරලා රෝගී වුණාට මරණයටපත් වුණාට පවුල් වෙනසුණාට කමක් නැහැ. එහෙම හිතලා නොවේද ජීවිතයේ අඩකින් කෙටි වෙන අවුරුදු 10කින් 15කින් 7කින් 8කින් ජීවිතේ වෙනස්ී යන ආනයනය කරන ලබන අති ඒ විෂ වූ දුමක් වශයෙන් භාවිතා කරන දේවල් ආනයනය කරන්නේ ආනය කරලා අහුවෙන්නේ බිලාහරිනවා අහුවෙලා අහුවෙන්නේ බලන්න ඔවුන් පිටපස තියෙන ඔවුන්ගේ චරිතය කුමක්ද කියලා. ඔවුන්ට අනිත් අය කවුරු වෙනසුමක් කමක් නැහැ. ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන සඳහා බෙහෙවින් ඉක්මනින් මුදල් ලැබෙනවා. තිබඳු අයට කල්පනා වෙන්නේ නැද්ද වටම ගිහින් ගෙතේනවා වගේ බැරි වෙලාවක් Tamanගේ දරුවෙකුට මේ දේවල් සිද්ධ වෙලා අකාලේ වෙනසුමක් එහෙම. මොකද කරගත්තේ කියලා. එන්න මේ නිසා මා දකිනවා ආනයනික මත්තෙන් ආනයනික අනිත් මද්‍රව්‍ය හෝ තින්වන්නේ බෙදා හරින්නේ මේ සමාජයට ආදරය කරන්නේ නැති අනුකම්පා කරන්නේ නැති කරුණාවන්ත නැති රටක් රැකෙන්න ඕන ජාතියක් රැකෙන්න ඕන ආගමක් රැකෙන්න ඕන කියලා හිතන්නේ නැති ජාති ද්‍රෝහි දේශ ද්‍රෝහීන් කියලා මම හිතනවා අපට කවුද කියන්න වෙනවා එහෙම එනිසා අපට අවශ්‍ය වෙන්නේ එහෙම ජාති ද්‍රෝහියා දේශ ද්‍රෝහියා කියලා කවුරුත් සම්මත දහන්න නෙමෙයි. ඔවුන් දැනුවත් කරලා ඒ ද්‍රෝහී ක්‍රියාවන්ගෙන් ඉවත් වෙලා සමාජ හිතකාමී පරිසරයක සමාජයට අවශ්‍ය දයක් නිෂ්පාදනය කරලා සමාජයට අවශ්‍ය දයක් දදාහැරලා ජීවන උපාය සලසා ගන්නයි කියන්නේ. කාට වුණත් අපි හිතමුකෝ විදේශයකින් මේවා මහාත ආනයනය කරනවා. නමුත් මේ කවුරු හරි ඉන්නවා. ඊට පස්සේ ඒවා භාවිතයට දෙන්න හදන්නේ අපේ රටේ පුරවැසියන්ට නේද? අපේ රටේ පුරවැසියන් කියුවාම ඒකට ජාතියක් නැහැ, ආගමක් නැහැ. ඔක්කොම අපේ රටේ පුරවැසියන්. ඒක අපේ රටේ පුරවැසියන් මන්ද බුද්ධිකින් වෙනවා නම්, අපේ රටේ පුරවැසියන් රෝගීන් වෙනවා නම්, මේ පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටයේ ජනතාවට මොකද වෙන්නේ? ඔවුන් රෝගීන් බවට පත් වෙලා විනාශ වෙනවානේ. ඔබ කැමතිද මේ ශ්‍රී ලංකා ද්වීපයේ ඉන්න ආව අය විනාශ වෙන જાතියක් වශයෙන් වෙනවා දකින්න? අන්න මේබඳු මේ වගකීමකින් තොරව මේ කරන කටයුතු කරන අය ගාව මේ අත්තුන් පුතනායක ධම්මචර්යාව පරියාය කියන එක නෑ. ඒකයි අපි උන්ට මේ කරුණාවෙන් කියන්න හදන්නේ. ඉස්සර වෙලා හිතන්න. තමන්ට මේ දේ වුණොත්, තමන්ගේ දරුවන්ට මේ දේ වුණොත් මොකද්ද සිද්ධ හානිය විනාශය කියලා හිතන්න කල්පනා කරන්න. එහෙම සිතුවහම තමයි අපට බුදුදහමේ පෙන්වලා තියෙන අර නොකසිතූ වෙලනම් කියන පහෙන් ඉවත් වෙන්න සිදුවෙන්නේ. ඒ නොකසිතූ කියලා තියෙන්නේ මෙන්න මේ ආත්මార్థයේ මුල් කරගෙන තමන්ට මුදල් ලැබුණාට අනිත් පැයට සිදුවෙන හානි විනාශ නිසා. බලන්න සම්නම් දේවල් කල්ලිකුත් වුණාම ඒක විසු කරලා දාන නැත්නම් විනාශ කරලා දාන. නමුත් ඒව දේවල්ම අරගෙන ඉවත් විනාශ වූ කොටස් ඉවත් කරලා දහම් හොඳට රසයෙන් තියෙන දේවල් කල්ලිකෘති තිබුණා. නැවත් සැරයක් ආත්මార్థකාමී ලෙස ඒ ප්‍රදේශේ නැතුව වෙනත් දෙයක් ප්‍රොජෙක්ට් කරලා. ඒවා විශේෂයෙන් රෝගීන්ගේ ආහාර සඳහා භාවිත කරනවා නම්, නැත්නම් තවත් ඒවත් බීම වර්ග සඳහා භාවිත කරනවා නම්, ඔවුන් කරන්නේ මොකද? දැන් ඔය මේ කලකට පෙර කුසි කර්මාන්තයේට කොටස් තුනක් තිබුණ මේ රටේ මේ ගෝවියා කියන කෙනාට අන්වර්ථ නාමයක් දෙනා ජාතියට දස සතයන්ව කියලා. උන් තමන්ගේ කුසගින නිවා ගැනීමට පමණක් නෙවෙයි වෙළඳ කරක් නිකුත් කරලා සියලු දෙනාගේ කුසගින නිවා ගැනීම සඳහා යහපත් ජීවිතයක් ගත කළා. හොඳයි අපට කියන්න පුළුවන් ද මේ කල්ගිය බෙහෙත් ඖෂධ, කල්ලිකුත්තු ආහාර වර්ග, එහෙම නැත්නම් අතිශය විෂධාතු මද්‍රව්‍ය වර්ග මේ රටට සපයන නිෂ්පාදනය කරන බෙදාහරණ තේජන්තවරු වශයෙන් ඉන්න හැම දෙනාම ජාතියට මොනවා සපයන්නෝ කියලාද කියන්නේ? ජාතියට වස සපයන්නෝ කියන සිද්ධ වෙනවා. එනිසා මොවුන්ට මේ අත්ත්ව නායක ධම්මපරියාය මැනවින් උගන්නන්න සිදු වෙනවා. මේ වන්නිදුලි ඔස්සේ විකාශනය නඩගහනක් තියෙනවා. වෙනසුරාදා රාත්‍රි 9ට හෝ ප්‍රතිවිකාශනයක් අපි නිර්දෞදී 6ට සඳමණලාව සාකච්ඡාවලදී අප මේ පිළිබඳව කරුණු පැහැදිලි කළේ අද ඊයේ නෙමෙයි. ඉදිරියේදී ඔබට ඒ වහන්න ලැබෙයි. මනමින් අපි පෙන්වලා තියෙනවා මේ වගකීමකින් තොරව සිදු කරන ක්‍රියාකලාපයන් නිසා සිදු වී තිබෙන හානිය, සිදු වෙගෙන යන හානිය සහ විනාශය. ඒ නිසා ඒව ගැන හොඳින් හිතා බලන්න වෙනවා. හොඳින් සැලකිලිමත් වෙන්න වෙනවා. සැලකිලිමත් වෙනවායි කියලා කියන්නේ තමාට හානියක් සිදු වෙනවට අකමැති නම්, සමාජයේ දරුතරුපරණ හානියක් සිදු වෙනවට අකමැති නම් යම් ක්‍රියාවක් කරලා, එහෙනම් ඔබ ආත්මార్థකාමී නැද්ද අන් අයට ඒ දේ කරනවා නම්, වෙන මේ ආත්මార్థකාමීත්වය ඉහිව යන සමාජයක මේ සාධාරණය මිනිස්කම ඔය කියන සාර ධර්ම ඔය නීති ධර්මපත් අපි දේවල්ට හිමි වෙන්නේ පහලා ගියා. ඒකෙන් කියවෙන්නේ අපි වනා විනාශයට දැනසෙන තැනට මං කපා ගන්නවායි කියන එක. ඒ නිසා මේකට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. මේකෙම තවත් පැත්තක් අපිට දැන් පැහැදිලි කරන්න වෙලා තියෙනවා. මම පිට පෙරත් ඉදිරිපත් කරන්න ලැබුවා මේ කරුණු. අපිට මේ ස්වභාවික පරිසරයේ ජීවත් වෙනකොට මේ හිරු එළිය සපයා දෙන ශක්තිය මගින් ඒ පරිසරයන්ට අදාළ සැලැටි වර්ග නිර්මාණය වී ආහාරයට ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ පළතුරු සහ එළවළු වැනි වර්ග අනන්තවත් ඉපදෙනා ඒ පරිසරය. මා නිරීක්ෂණය කරලා මගේ දහම්පාසල් දරුවන්ට පවා කියලා තියෙන කරුණක් තමයි ලේනාවෙන් සතික්. ගිරවාවෙන් සතික්. කිසිම දවසක මේ පළතුරු වර්ග පැහෙන්නේ නැතුව කන්නේ. ඔවුන්ට ඒකට ඉවක් තියෙනවා, ඒක කිසිම කරදරයක් විහක් නැහැ කියලා දැනෙන්න. නමුත් හරි ඉහවහා යන ආත්මార్థ කාමීත්වය තුළ අපට අද මොකද වෙලා තියෙන්නේ? නිෂ්පාදකයාට හැකියාවක් නැති වෙලා තියෙනවා පැහැෙනකල් පළතුරු ගහේ තියාගන්න. බෙදා හරින්නට ඉවසීමක් නැති වෙලා තියෙනවා පැහැෙනකල් කියලා කඩාගන්න. මිලාදුවෙන් ඉස්සලා වෙනකල් දාන්න ඕනේ. මේ නිසා කෘතිම ආකාරයෙන් වර්ණ ගන්වන ලද මේ එළවලු පළතුරු වගේ දේවල් වෙනකල් කැවිත් තිබෙනවා. රස වෙනුවට ඒවා තියෙන දිව රස. රස වෙනුවට ඊට පස්සේ ඒ අන්තර්ගත වෙන්නේ එක දවසකින් නැමරුණක් දීර්ඝ කාලීන වහිත කර දේවල්. මේ වෙළඳපොළ දැන් මෙහෙම ආක්‍රමණය වෙලා තිබෙනවා නේ. කල්පනා කරලා බලන්න. ආනයිනික පළතුරු වර්ග තිබෙනවා. කන්ටේනර් ගරම් ලොරි ගණන් තමයි තියෙන්නේ. අපිට ඇත්තම වෛද්‍යවරු කියනවා විදේශගත වී ඒවා නිපදවන තැන්වලදී ආහාරයට ගත්තහම තියෙන රස වෙනයි, මිනාතහම තියෙන රස වෙනයි කියලා. මේ කල් සබා ගැනීම කියන ක්‍රමය යටතේ කල්පනා ගැනීමේදී ඇතුළත් කරන යම් යම් දේවල් දීර්ඝ කාලීන වශයෙන් අපට අහිත කර වෙනවා. එබඳු සත්‍යයන්හිදී අපි බලන්නේ යම් කර්මාන්තයකින් මුදල විතරයිනේ. ඒ නිෂ්පාදනය වෙන දේ වෙනදකලින් ඉඳගන්න මෙලදී ගන්නා පාරිභෝගිකයාගේ ජීවිතයේ යන අපි අවදානමක් තියෙනවානේ. අවදානමකට ලක් කරනවානේ. එදාට වඩා අද මේ ගැටලුව සංකීර්ණ වෙලා පවතිනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා, ඔබටත් සිද්ධ වෙනවා මං හිතන්නේ, වෙළඳපොළෙන් ලබා ගන්න තිබෙන විශ්වාසයක් ලැබිය නොහැකි පළතුරු වර්ග, එළවලු වර්ග ආහාර වෙනුවට ඒ දේවල් විශ්වාසයක් ලැබිය හැකි ආකාරයෙන් නිෂ්පාදනය කරන සමාජන්තයේ විශ්වාසිතයන්ට නැත්තම් ඔබම නිෂ්පාදනය කරන්න. මේ සමාජයේ කීර්ති නාම කියලා කියන අවලන්ද නාම යටතේ සමහර කීර්ති නාම තියෙනවා, ඒවා පරිදුව කරගන්න කැමති නැහැ. පසුගිය දිනක මට මේ රෝගියෙක් සඳහා සිංහල වෙළඳසමකදී පස්සුවක් බඳින්නට උරුදු පිටි ගන්නවා. මම සිකක් දුර යන්න තිබෙන නිසා ඒසේ නොගස් තිබිච්ච තැනකින් මේ මේකක් ගෙනින් දුන්නා. ඒ වෛද්‍යවරු මට කිව්වා ඒක වැඩක් නෑ, ඒක තියෙන්නේ ඒවා නෙවෙයි හැරෙනවායි කියලා. ඉන්පසු මට ඊළඟ දවසේ ඒ අදාළ ඒ අය ගන්න කියපු ඒ නිෂ්පාදන සමාවේම දෙයක් ගෙනින් දෙන්න සිද්ධ වුණා. දැන් බලන්න ඒ ආහාරයක් නේද? අපනම් ඒක ගත්තේ ආහාරයක නෙමෙයි වෙදකමක් සඳහා. නමුත් ආහාරය කියලා මේ අය ගන්නෙ. එතකොට අර කලවම් කරන ලද තවත් වැඩක් නැති දේවල්, අගුණ දේවල් ඉදු දෙයක් නම්. එතකොට ඒ බඳු අය ලාභේ බලාගෙන ඒ ප්‍රමිතීන් බාල කරලා ජාතියට ආයෙත් සපයන්නේ වසනේ. මට ලැබුණ අත්දැකීමක් මම ඔය කියන්නේ. මේ ඒබඳු තත්ත්වයන් යටතේදී අපි හැම දිනාටම අපේ ජීවිත ගැන මේත වඩා හිතන්න සිද්ධ වෙනවා. අපේ ජීවිත අපි රැක ගන්න වෙනවා. අන්නයිගේ ජීවිත විනාශ වෙන්න යන ක්‍රියා මාර්ග අනුගමනය නොකර ඉන්න අපට සිද්ධ වෙනවා. වෙන මේ කාරණය ගැඹුරින් හිතන්න වෙනවා. මේ ධර්මදේශනාවලදී අපි පැහැදිලි කරන කරුණක් තමයි අපට ධර්මයෙන් විතරක් නෙමෙයි අනුශාසනා කරන්නට වගකීම් තවරේ තියෙනවා. අර්ථයෙන්ුත් අනුශාසනා කරන්නට වගකීම් තවරක් තියෙනවා. අර්ථය කියන්නේ අර්ථාස්ත්‍ය සාර්ථක පැත්ත. ඒ පැත්ත දත්තම කෙනෙකුට යහපත් වෙන්න අවශ්‍යයි. ආර්ථික ප්‍රතිලාභ නැත්නම් ජීවන පහසුව සැලසෙන්න අවශ්‍යයි. නමුත් ජීවන පහසුව සලසා ගන්නවායි කියලා හැම දහජරාවම වෙළඳපොළ නිකුත් කරන්නකෝ. ජීවන පහසුව සලසා ගන්නවායි කියලා Taman සාවිතා නොකර අන් අයට අහිතකර දේවල් ලබා දෙමින් ශනිකව ඉක්මනින් හෝ මුදල් උපයන්නට ඒ කියලා දේශනා කරපු ආගමක් මේ රටේ මේ ලෝකේ තියෙනවායි කියලා මම පිළිගන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඥානීය මරණන් ඒකට පැහැදිලි කරනවා සම්මා ජීවේ කියලා. හැබැයි මේකට සම්මා කම්මන්තේ කියලා කියනවා. නෑ සම්මා කම්මන්තේ නෙමෙයි. සම්මා කම්මන්තේ කියන්නේ ප්‍රාණඝාත දත්තාන කාමීත්‍ය ආචාරයෙන් වෙනවීම කියන එක නෙමෙයි. නැකොට ඒක වෙනනම් පහකින් වෙනවීම නේ. සම්මා ජීවේ කියලා කියන්නේ. එතකොට දැන් අර වෙනනම් ගත්තාම වසවිස එකපොකට වෙනනම් කියවීම. සල්ලිකුත් වූ දේවල් ව්‍යාජයෙන් සමතාලි කෙලමකට නිකුත් කිරීම, අවලංගු වූ දේවල් අලංගු දේවල් බත්පත් කිරීම, හයි මොකටද කියලා නාමකට පත් වෙනවා නේද? අර වහල් වෙලා දාම වෙනුවට ඒ ධර්මයේ සඳහන් කරලා තියෙන වහල් වෙන දාම වෙනුවට දැන් අපිට ඒකට අලුතෙන් එකතු කරන්න දා තියෙනවා. පරිසු විදුක් එළවලු හතලත වෙන දාන. සල්ලිකුත් වූ බෙහෙත් ද්‍රව්‍ය රමිනසුන් රවටා වෙන නම් කිරීම. එමත් නැත්නම් අනිත් කරන් තියෙනවනේ මද්ද්‍රව්‍ය කියන එක. මේ කොහටද යන්නේ? මේ මුදල් හදල් හොයාගන්න ඉක්මනින් මුදල් හදල් හොයාගන්න මේ සමාජයේ නොමග යවන සමාජයේ දුකට පත් කරන මේ අය පහකට යන්නේ. ඒකන අපි සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ සැලකිලිමත් වීමේදී මට මෙන්න මේ ගාථාව කියන්න සිද්ධ වෙනවා. සංයුත්ත නිසා ඊසිය සම්බුද්ධ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ මේ දේශනා කරලා තියෙනවා ලස්සන ගාථාවක්. යාවිසං වපතේ බීජං සාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං පෞත්තං තාපතේ දීජං පලං කච්චුනොහ සති. මේ කියන්නේ ඔන්න කතාව තියෙනවා මෙතන තේරුම් ගන්න. යාවිසං වපතේ බීජං යම්මාකාරේ බීජයක් බව වපරන්නේ ඒ බීජයට අදාළ අස්තම තමයි ලැබෙන්නේ. දැන් මෙතන මේ කතා කරන්නේ බාහිර වැපිරීමක් සහ අස්වැන්න ගැන නෙවෙයි. ඔබ මේ ජීවනෝපායයේදී වපුරන්නේ පාපකාරී බීජයක්ද, තරාර්ථකාමී බීජයක්ද කියලා කල්පනා කරගන්න. ඒ ආකාරයෙන්ම ඵල මේ යාදිසන් යම් ආකාරයක දේවල්ද වපුරන්නේ ඒ වාගේම තමයි ඵලයට හිමිකම් කියන්න සිද්ධ වෙන්නේ. කොයි වගේද? කල්යාණකාරී කල්යාණම්. කල්යාණකාරී යහපත් ආකාරයේ ක්‍රියාදාමයි. මහත් නම් ඔබ අනුගමනය කළේ එනම් ඔබට යහපත් ආකාරයේ ක්‍රියාදානයක් ලැබේවි. පාපකාරී ච පාපකං අන්න දුෂ්ට චේතනාවෙන් යම් දෙයක් කළොත් එන ඔබට කල්යාණ නැමති යහපත් බීජ යහපත් අස්තන ලබන්න හම්බ වෙන්නේ ඔබේ සස්්‍යාපහුව අපරණ ආකාරය තමයි. මේ පිළිබඳව කතා කරන බුදුරජාණන් වහන්සේ පෞත්තං තාතපේ බීජං ඔබ මේක වතුරලයි තියෙන්නේ. එහෙනම් ඔබට දැන් ඒ අස්සන්න විදිහට සිදු වෙනවා. අන්න මේ ඔබ ආර්ථික යහපත වාසිය සකා ඔබේ මුදල් හදල් පහසු තගා ඔබ වපුරන්නේ සමාජයේ නමග යාම. සමාජයේ දුකටපත් කරන, සමාජයේ අපහසුතටපත් කරන, සමාජයේ රෝගීන් බවට පත් කරන මේ නොපටේතු වෙලනම් කිරීම නැමැති බීජනේ බීජය නම් ඔබට අස්වැන්න හම්බ වෙන්නේ හොඳ එකක් කියලා හිතනවාද? කල්පනා කරන්න. ඒක තමයි මෙතන පෙන්නන්නේ. ඔබ දැන් අස්වැන්න වපුරලායි තියෙන්නේ දැන් ඔබට ලැබෙන්නේ ඒ ඵලයි. යහපත් ඵල සැපවත් ඵල හිමි කර ගන්න කැමති නම් ඔබට මේ දේ කරන්නට සිදු වෙන්නේ නැහැ, අපහැරලා දාන්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා මේ ජීවත් වීම යනු පෞද්ගලික ක්‍රියාවක් නෙමෙයි. අතිශය වගකියන්ත ඕන ක්‍රියාවලිය. අප ඉවත් වෙන අය කියලා කියන්නේ අප විතරක් ජීවත් වීම නෙමෙයි. අපාවට සිටින අපගේම සියලු ඥාතීන්, අපගේම සියලු හිතවතුන් ඉවත් වෙන්න තෝරන. බුදුරජාණන් වහන්සේ කියනවා ගත්තල අපාවට ඉන්න සියලුම දේ සියලුම අය අදාපට ඥාතීන් නොවනාට, අදාපට හිතවතුන් නොවනාට සංසාරික වශයෙන් ගත්තල ඒ හැම දිනාම අපේ මව්පියන් වෙන්න තෝරන. අනවතග්ග සූත්‍රවල සඳහන් කරන ලබනවා මේක. කවු නෝන කෙනෙක් නැත, සිය නෝන කෙනෙක් නැත, අඹු නෝන කෙනෙක් නැත, දරු නෝන කෙනෙක් නැත. අන්නේම පුළුල්ල හිතන්න පුළුවන් වෙනකොට අපට තවත් කාටවත් විරුද්ධව කටයුතු කරන්න බැරුව යනවා. මොකද අපි අකමැති නම් ඒ දේ විදිහින් අපි අකාලේ නැරෙන්න අකමැති නම්, අපි රෝගී වෙනවට අකමැති නම්, එහෙම නැත්නම් අපි වසවිසක් කියලා මියනවට අකමැති නම්, ඉතුරු සියලුම සත්ව වර්ගයා ප්‍රධාන වශයෙන් අපි මිනිස් වර්ගයා කියලා හිතන ඊළඟට අනිත් සත්ව ගැන හිතමු. පොවුනොත් කැමති නෑ එහෙම වෙන්න. එහෙම කැමති නැත්නම් අපට අන්න එතන උපදිනවා කරුණාව. සත්ත්ව කරුණාව, ජීව කරුණාව. ඒ කරුණාවන්තකමක් තියෙනකොට කවුරුත් ආයේ උදව් කරන්න හිතෙනවා, කාර හරි බේර ගන්න වරුණාම අකාලේ හරි රහසිගත ආකාරයෙන් හරි මරණයටපත් වෙන්නට දෙන්නට අපට ඉඩක් ඇත්තේ නැහැ. ඒක තේරුම් ගන්න වෙනවා. එහෙනම් ඒ කාරණේ තේරුම් ගැනීම තුළ නෙවෙයිද මේ සමාජය තුළ අර මං ඉතින් සඳහන් කළා වූ අත්තුප්ප නායක ධම්මපරියාය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන්නේ කියන එක කියලා බලන්න. ඒ නිසා අත්තුත්ත නායක ධර්මපරියාය පොතේ තියෙන්න බෑ. පොතේ තිබුණාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සියලුම දෙනා ඒ ධර්මපරියාය පිළියම් පිළිගන්නාය බවට පත් වෙන්න ඕනේ. පත් වෙලා ඔවුන්ගේ අතින් කිසිවිටක තිබඳු අපරාධයක්, සමාජ අපරාධයක්, සමාජ හානියක්, විසනයක් සිදු නොකරන අපි එකට කියනවා දැත් අපිරිසිදු කරගන්න නැති හැකියාවල් කියලා. දැත් අපිරිසිදු කරගන්න නැති අය බවට පත් වෙන්නට වෙනවා. ඔබ දැනගෙන නෙමෙයි ඔබට මේ කරදරය ආපහු වෙන්නේ. මේක තමයි අර අපි කතා කරන්නේ පාරාවලල්ල කියලා. අන්න ඒ වගේ මේක ආපහු Tamanට කැරසෙන එකක් මේ ලෝකෙ තියෙන කර්ම නියාමයේ කියලා. කර්ම නියාමයේ කියන්නේ බුදුහාමුදුරුව හදපු එකක් හරි, කර්ම නියාමයේ කියන්නේ බෞද්ධයින්ට සීමා වුණු දෙයක් හරි නෙමෙයි. මේ සදුත්ත චිත්තෝ පසන්න චිත්තෝ කියන දෙක. මනසාදී පදුච්චේන මනසාදී පසන්නේන. එහෙනම් අපිට පදුත්ත චිත්ත නැත්තම් මනසාදී පදුච්චේන කියන තැන තමයි අර ආත්මාර්ථය තියෙන්නේ. මට විතරයි. මට හරි ගියා නැති. අනිත් අය නිසා ලෙඩ වුණාට, රෝගී වුණාට, මැරුණාට, ඉඳානේ හානි වුණාට දුක් විඳලා අපට කමක් නෑ. මෙහෙම හිතලා කවදාවත් ඔබට මෙලව සහ පරලෝ යහපත සලසා ගන්නවත් හම්බ වෙන්නේ නෑ. නිර්වාණය අවබෝධ කරගන්නවා කියලා. එනිසා අපිට මේ මිනිස්කම කියන එක අපේ හදවතේ තියෙන්න වෙනවා. දියුණු මානසිකත්වයක් ඇති අය බවට පත් වෙනවා. මේ දියුණු මානසිකත්වයක් ඇති අය තමයි නිබඳු දේවල් අහන්නේ. දියුණු මානසිකයක් ඇති අය තමයි ඒබඳු වැඩි කරන්ට නොකන දෙන්නේ. සාමාන්‍යයෙන් ඔය පුවත්පත්වල සාමාන්‍යයෙන් කතාවල තියෙනවා ඔය ඒ වගේ දේවල් වුණාම සමාජගත දුක වැඩි වෙලා අසරණ වෙලා දුකටපත් වෙලා ඉන්නයි. කම්මැලිගේ අසාධාරණ ක්‍රියාකලාපයන් නිසා ඔබ ඒවා කියවලා බලන්න. වත්පතින් කියවලා බලලා හිතන්න මේ වරද නිසා නේද මේ අය දුකටපත් වෙන්නේ. අපි නම් මෙහෙම අන්න අය දුකටපත් කරන වරදක් කරන්නේ කියලා ඔබට ළමා කාලයේදී නිරුදු තීරණයක් ගන්නට පුළුවන් නම් අන්න ඔබ ඊට පස්සේ ඔබ ප්‍රතිපත්ති ගරුක කෙනෙක් වෙනවා. ඔබ අතින් මේ වරද මේ සමාජයේ සිදුවෙන්නේ. නමුත් එහෙම වගකීමක් නැති පිරිසක් ඉන්න නිසා තමයි මේ සමාජයේ මෙන්න මේ විදිහට මේ හැම දෙයක්ම වැරදි අතට යනවා අපේ. ඒදී අපට කරුණ කීපයක් පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. පළවෙනි කරුණ තමයි මෙන්න මේ අප පැහැදිලි කරන කරුණ තේරුම් අරගෙන මිනිසුන් අපේ මිනිස්කම අගය කරන, පරිසරය අගය කරන, අන් අයට උදව් උපකාර කිරීම අගය කරන මිනිස් සමාජයක් පවතිනවා නම් ඒ අයට වෙන කිසිදු නීතියක් අවශ්‍ය නැහැ. ඒ ආවාදන ශාස්ත්‍රනා මතම ඔවුන් ඉක්මන ලබනවා. නමුත් ඔවුන් එහෙම පාලනය කරන්ට බැරි නම් ඔවුන් පාලනය කිරීම සඳහාන්න ඊළඟට අපට නීතිය කියන එක ගන්න සිද්ධ වෙනවා. ඔය යම් තැනකදී යම් කටයුත්තකදී අප නීති කියලා දෙයක් හදලා තියන්නේ ඒකයි. ඕනෑම පැකිල්ලක ඕනෑම සංවිධානයක පැවැත්ම සඳහා සකස් කරන දෙයක් මේ නීති නැත්නම් ව්‍යවස්ථා කියලා කියන්නේ. අපි කොතන හිටියත් ක්‍රියාවක් කරන තැනක හිටියත් වෙනස් විද්‍යා සංවිධානයක හිටියත් කොතන හිටියත් අපි හැමදෙනා මේ ව්‍යවස්ථාව තියෙන එක දරු කරන කයවෙන්න ඕන පිළිගන්න අය. ආත්මාර්ථකාමීත්වයේ මුල් කොටගෙන ව්‍යවස්ථාවන් වෙනස් කරන්න හරි තමන්ගේ වාසිත හරවන්න හරි යන අය බවට පත් වෙන නරකයි. අපි දරු කරන්න ඕන හැමදේටම. ඒක සකස් වී පවතින්නේ බහුතර සමාජීය අහපත සඳහා. එහෙනම් අපිත් එක පිළිගන්න ඕන. ඒ පිළිගන්න කටයුතු කරන්න වෙනවා. එන්න මෙතන තමයි අපට අර යම්නම් කරුණු පැහැදිලි කිරීම කළ අපෙන් ඉල්ලීම් කර ඇතැම් අය ලබා දෙන ගැටලුවට පිළිතුර තියෙන්නේ. ඔවුන් පැහැදිලි කරනවා මේ සමාජයට මේ තේරුම් ගන්න පුළුවන් බණක් කියන්න. මේ රටේට ඒවා තියෙනවා. නමුත් අපි මේ කරුණු පැහැදිලි කරන සිටි අපි තිබුණු පැති පැහැදිලි කරපුවාම ඒක තව අපි ගැඹුරට පෙන්වන්න ලබනවා. ඒක තුළින් අපට යම් ගැඹුරක් පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. අනේ ගැඹුරට පෙන්වීම කියන කාරණාව යටතේදී තමයි ඉන්නසාට අපට මේ කියන අත්තුප්ප නායක ධම්මපරියායට ගරු කරන අයට තමයි හිතවතුනි පින්නතුනි ඉන් ඉදිරි පියවරක් තබන්න පුළුවන් වෙන්නේ. තවත් විදිහකින් කියනවා නම් මේක මේ සම්මුති පරමාර්ථකේ වචනනිකකට ගත්තොත් එහෙම සම්මුතියෙන් පිළි නොගෙන පරමාර්ථයට යන්න පුළුවන් කමක් නැහැ. ආචාර ධර්මතාවයන් පිළි නොගෙන ඉතිහා ගැඹුරට යන්න පුළුවන් කමක් නැහැ. නිසා අපට මේ සමාජයට බුද්ධිය දෙන්න සිද්ධ වෙනවා. දැනුවත් කිරීම කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ධර්මදේශනා කිරීම යන එක්තරා ආකාරයකට මේ මොසිතූ පැතිගෙන තියාදී ඔවුන් දැනුවත් කිරීමයි. ඒ දැනුවත් වෙන්නට නම් අත්වසෙන්න මේ දේවල් ඔවුන් සවන් දෙන්නට වෙනවා. සවන් දෙන පුද්ගලයන් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. අද තියෙන එක ආසනාවක් තමයි විශේෂයෙන් තරුණ අය කරන ගත්තහම ඉබඳු පාසලේ ගුරුවරයාට සවන් දෙනවා ඇරුණාම විභාග පාස්වීම බලාපොරොත්තු වෙන ඉතින් හාටත්තට තමන්ගේ ජීවිතේ වැරදි පැත්තට ගියාපම දුකටපත් වෙනවා නේද කියන කරුණ පැහැදිලි කරන අවාදන් ශාස්ත්‍රණාවන්ට ප්‍රිය කරන ස්වභාවයක් ලබන ස්වභාවයක ප්‍රතිසත්ය අපි හොඳයි කියලා දකින්නේ නැහැ. එනේ මේ නිසා ඉදඳු අයගේ අනාගතය පිටතර වෙන්නේ නැහැ, සුබවාදී වෙන්නේ නැහැ. ඔවුන් විසින් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් ඇතැම් විට තාත්මාර්ථකාමී ආකාරයෙන් මෙහෙවන ව්‍යාකරණ අය බවට පත් වෙන්නට පුළුවන්. ඉදඳු අය යම් තැනක තේනේක, ඉදඳු අය යම් වගකීම් තැනක ලබසියු තැනක තේනේක පිටතර නැති බව තේරුම් ගන්නට වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයේ නිරොදු කරුණ පැහැදිලි කරමින් ගමගම පාසා වැඩම කළේ මිනිසුන්ට ඥානය ලබා දෙන්න. මිනිසුන් ස්වභාවයෙන්ම කිසියම් ආකාරයක මෝඩකමකට පැටලීලා ඉන්නේ. ඒකට තමයි පුහුදුන් බව කියලා කියන්නේ. ඒ පුහුදුන් බවද ලෝන් පොසක් කරන ලබන්නේ කිසියම් ආකාරයක මෝඩකමක්. කිසියම් ආකාරයක අවිද්‍යාවක්. කිසියම් ආකාරයක පරිහානී ලක්ෂණ. ජීවිතේ ඔවුන් ගබඩා කරමින් සිටින සහ වර්ධනය කරමින් සිටින්නේ. වෙන මෙහි ප්‍රතිඵලය තමයි ඒ තමන ඉක්මෝ ආයාමතුල ඔවුන්ට කිසිදු ආකාරයක සාර ධර්මයක්, කිසිදු ආකාරයක පාලන ධර්මයක්, කිසිදු ආකාරයක ආචාර සීලි බවක් කියන මේවා පිළිබඳව කිසිදු සැකීමක් නැතුව යන්නේ. නැතුව ගිහිල්ලා ඔවුන් කෙලින්ම රූකඩ වගේ බවට පත් වෙනවා. එහෙම නැත්නම් රොබෝ බවට පත් වෙනවා. හැඟීම් විරහිතයි බවට පත් වෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ඕනෑපාකම් ඉටු කර ගැනීම සඳහා පහසුකම් සැලසේ නම් පරිසරයට, රටට, අන් අයට, ආගම්වලට, ජීවිතවලට මොනවාට මොනවා වුණත් කමක් නෑ කියන තැන දක්වා යනවා. මේකට තමයි ඉහවහන ආත්මార్థකාමීත්වය කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ සැනසීම කිසිවිටකත් ආත්මార్థකාමීන් සඳහා නිර්දේශිත දෙයක් නෙවෙයි. ඒ නිසා අපි තේරුම් ගන්න වෙනවා ඒක නිර්දේශිත වෙන්නේ ඊට වඩා දිනු මනසක් ඇති කියන්නේ මේ මනස කියන වචනෙට ශරීරයට වඩා ගන්න මිනිස්කම මිනිස්කම කියන එකනේ. ශරීරයෙන් මිනිස්සු වෙන තරම් මේ රටේ ලෝකේ ඉන්න පුළුවන්. නමුත් ඔය මිනිස් ශරීරය තුළ ඉන්න මිනිසා මිනිස්කම භාවිත කරලා ජීවත් වෙන සංඛ්‍යාව අඩු වුණොත් එීම අපට ඒකට බෞද්ධ රටක් කියන්න පුළුවන් කමක් නැහැ. 1980 ගණන්වල මම ඊට පෙරත් යම් සාකච්ඡාවකදී මේ කරුණ ඉදිරිපත් කරලා තියෙනවා. 80 වලට මතකද නැත්නම් අහගන්න ලැබේවි. විද්‍යාව පිළිබඳ ගැඹුරු දැක්මක් ගැනීමක් ඇති චින්තකයෙක් සිටි ආචාර්ය රබ්බී මාධිකාරම්තුමන් කියලා. එතුමනත් අය ඔය දේවල් පිළිබඳව බොහොම කාරුණිකව මානව දයාවෙන් යුක්තව කරුණ ඉදිරිපත් කරන දේශකයෙක්. එතුමන්ගේ මට මතකයි මම 1980 ගණන්වල වගේ කියපු පොතක තිබුණ ලස්සන උදාහරණයක්. ඒ උදාහරණය අද දක්වාමට මතක තියෙන්නේ මේ සමාජයට මේක අදාළ නිසා. එතුමන්ගේ උදාහරණය තියෙන්නේ ලුණු වල ලුණු රසය නැති වුණොත් මොකක් වෙයිද කියලා. බලන්න ලුණු කියන්නේ මොනවටද කියලා කල්පනා කරලා බලන්න. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්න පුළුවන්. නැත්නම් මහසાગරයෙන් හදන යම් දෙයක් කියලා කියන්න පුළුවන්. ඒකට ගෙනාවාම ලුණු කියන්නේ සුදු පාටට හරි කැටවලට හරි නෙවෙයි රසයට. ඒ ලුණු කියන එකේ තේරුම රසය කියන එක. දැන් බැරි වෙලාවත් රසය නැති වුණත් ලුණු වෙනවාද ඒක? ඒ වගේ මානස මිනිසා මනුස්සතිති උසස් මනසක් ඇති. උසස් මනසක් ඇති අයට තමන්ගේ කාරණා කටයුතු වලදී අන් කෙනෙකුට ගිරිහැරයකට වදයකට මරණයට පාත්‍ර කරන්න පුළුවන් නේද? අන්න එතකොට මේ ලුණු වල නුරාසය වගේ තමයි මිනිස් ශරීරය තුළ තියෙන මිනිසක්කම. මේ මිනිසක්කම සුවඳවත් වෙන්නේ මේ බඳු ජරා ජීර්ණ වූ ප්‍රියාධර්මයන්ගෙන් සමාජය අපහසුවට පත් කිරීම තුළින් නෙමෙයි. මිනිසක්කම සුවඳවත් වෙන්නේ මිනිස් සමාජයට අවශ්‍ය දේවල් සොයා නිෂ්පාදනයකට එදා හදාදී යහපතක්ම සැලසීම තුළ. එමනම් අපට මේ මෙතනින් එහාට මේ ධර්මයේ ගැඹුරු පැත්තට යන්නට ඉස්සර වෙලා මේ ලුණුවල ලුණු රසය ඉතුරු කරගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒවත් මිනිසා තුළ මිනිස්කම ඉතුරු කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසායි අපට මේ මිනිස්කම පහර වදින ක්‍රියාදාමයන් පිළිබඳව විවේචන ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මෙතනදී මතක් කරන්නේ පළවෙනි කාරණේ අපිට ධර්මදේශනාවසින් මේ කරුණ තේරුම් ගන්නා වූ පින්නතුන් තමන්ගේ ජීවන මඟ සකස් කර ගැනීමේදී මෙබඳු ආකාරයේ ජාතියට රස දෙන්න බවට පත් වෙන්නේ නැතුව සමාජීය වාසිය පමණක් සිතා අන්නයි අපහසු පත් කරන වෘත්තින්දී ඉන්නේ නැතුව ඊට වඩා පුළුල්ව ගැඹුරෙන් හිතන්න අපි හැමෝම අපේ රට සාදරේ අපි අපෝම අපේ රට වගේම අපේ ජාතීන් අපේ ආගම්මේ සියල්ල රැකගන්න අවශ්‍ය වෙනවා. එහෙනම් අපි මොකටද අපේ අය වනසන්නේ මේබඳු ක්‍රියාදාමයක්. අපිත් එහෙමනම් ඒ අස්වැන්නට ඒ වගේ අයහපත් ප්‍රතිපාකයන්ට ගොදුරු වෙන්නට සිදු වෙන කරුණක් බවට පත් වෙනවා. මෙහිදී පැහැදිලි කරන්න ඕන වැදගත් කරුණක් තමයි පින්නතුනි මේ පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේ උගන්වපු සංගිසි සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ සූත්‍ර දේශනාව මම පැහැදිලි කරනු ලබන්නේ ඉදිරි පියවරක් වශයෙන්. දැන් පළවෙනි පියවර කරුණු පහදා දී මේ සිදු වෙන අයහපත තේරුම් කරදී අත්තුත්නායක ධම්මචර්යාය තුළින් තමා උපමාපක සිතා බලා තමා යම් දෙයකට කැමති නම් ඒ දේ සමාජයට කරන්න තමා යම් දේ අකමැති නම් ඒ දේ කිසිදු ආකාරයකින් මේ සමාජයට කරන්නට එපා කියන න්‍යාය ඉතින් මේක ගැඹුරු දහමක් නෙවෙයි අමතක මිනිස් සංස්කෘතිය ධර්මයක්. ඒ වගේම මේක එහෙම සිදු වෙන එක වළක්වා ගැනීම සඳහා ඊළඟ ක්‍රියාමාර්ගයක් වෙනවා කියනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ආගම්වල අපි බුදුදහම වශයෙන් දැක්කල අපි කියන්නේ පින්පව් කියලා එකට. පව් වැඩ කරන්න තිබා. ඒ නිසා ඔබ දුකටපත් වෙනවා සමාජ දුකටපත් වෙනවා. මේක වඩා හොඳ දෙයක් කියනවා තව. මේකට කියන්නේ සුභාසිත ජය සූත්‍රය කියලා. මේ සුභාසිත ජය සූත්‍රයේ තියෙනවා ගාථාවක්. මේ ගාථාවේ අර්ථය මා පැහැදිලි කරනවා. ඒ නීති පනව ණයගේ දැනගැනීම පිණිස. එහෙම නැත්නම් ඊටත් ඉහළින් ඉන්න පාලකින්ගේ දැනගැනීම පිණිස මේ ධර්මතාවයන් මේ සමාජයේ වනසන සමාජයේ අඳගස්සවන මිනිස්සාව රෝගීන් බවට පත් කරන ඔවුන්ට අකල් මරණය ළඟා කර දෙන මේ මිහින නිංගිත ක්‍රියාකලාපයන් සිදු වෙන එක පාලනය කළ යුතුයි කියන එක බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන එක. ඒ නිසායි අපි ඒක බුද්ධ වචනයක් වශයෙන් මේ සමාජයේ විස්තර කරන්න කල්පනා කරන්නේ දැනගැනීම සඳහා. දීයෝ බාලා කබිජ්ජේය නොතස්ස පටිස්සේදකෝ තස්මා භූසේන දණ්ඩේන දීරෝ බාලා නිසේදයේති. මෙන්න මේ ගාථාව තේරුම් ගන්න. මේකෙන් කියනවා වලකන්න කෙනෙක් නැත්නම් අනුවන තැනැත්තෝ බොහෝ සෙයින් මෙබඳු දේවල් කරලා තමන්ව වෙනසීමකට පත් වෙනවා. කවුරු නැති කලද වලකන්න කෙනෙක් නැති අන්න මේ අලුත්ෙමින් එන සමාජ විරෝධී ක්‍රියාදාමයන් නීතියේ ඉදැස්වලින් පැනගොස් කරනකොට ඒව අපිට බලන් ඉන්න පුළුවන්කමක් නැහැ. වලකන්න කෙනෙක් නැති නිසා තමයි ඒව කරනවයි කියලා කියන්නේ. එහෙනම් ඒව වලකන්න ඕනේ. කොහොමද වලකන්න ඕන කියලා පින්නලා පින්නේ. එහෙයින් නොනැත්තෝ දැඩි වූ දණ්ඩනෙන් අඥානයෝ වලකන්න ඕනේ. වලකන්න සැලකිය යුතුයි. මේ පුද්ගලින් අඥානයි. එහෙනම් ඔවුන්ට එපා කීවට හරි ධර්මදේශනා කළාට හරි වැටහින්නේ දැඩි වූ දණ්ඩනෙන් ඔවුන් වලකන්න ඕන කියලා කියනවා. එන්න නීති කනවන්ත මාදෙන උපදේශය. අපි අපේ පැත්තෙන් කරුණු පැහැදිලි කරලා යම් පිරිසක් නවතා ගන්න බලන්න. ඔබ ඔබේ පැත්තෙන් තවත් මේ නීති ඉක්මයන් මේ දේවල් කරනවා නම් ඔවුන් පාලනය කිරීම සඳහා නීති අලුතෙන් සම්මත කරන්න පනවන්න බහුතර සමාජයේ යහපත සඳහා. ඒක තේරුම් ගන්න ඕන කාරණයක්. ඒ නිසා මේ හැම පැත්තක්ම ආත්තස කියලා අපි එකට කියනවා. මේ හැම පැත්තකින්ම මේ ආරක්ෂාව සැලසෙන්න වෙනවා. ඇතැම් විට අපේ රටේ තියෙන අම්නම් නීතියන් අවුරුදු 50 70 වගේ අල්පන ගියදී. ඉතා සුළු දඩයන් වීමක සම්බන්ධයි. එහෙම නැත්නම් පොදු සමාවක් දෙන දේවල් නැහැ. මෙතන පෙන්වලා තියෙන්නේ මොකක්ද? දීරෝ බාලා නිෂේධේති. තස්මා භූසේන දන්දේන. භූසේන දන්දේන. අන්න දැඩි දඬුවම් එබැවින් දැඩි දඬුවම් අවශ්‍ය වෙනවා. එමනම් අපේ ජාතිය බලසල්ලට රැස් කරන අපේ දරුතරපුර රෝගින් බවට පත් කරන අපේ දරුතරපුර නොමග යවන යම් යම් ප්‍රියාදාමයන් පවතිනවා නම් අද අපට අහන්ත ලැබෙනවා දරුතරපුර යම් යම් දරුතරපුර වල හැදෙන යම් යම් තැන්වල විකුණනවායි කියලා නීති විරෝධී මත්ද්‍රව්‍යයන් මත් ඉතිරෙන දේවල් ඔවුන් දීලා පිස්සන් බවට පත් කරනවායි කියලා මොනවද බලාපොරොත්තු වෙන්නේ මේවා කරලා තමන්ට ලාභයක් කරනවාම අර දරුවා විනාශ වෙන එක දිහා බලාගෙන අපිට සතුටු වෙන්න පුළුවන් අන්න මේවදු අනුවණයින් සමාජයේ එදත් ඉන්නට ඇති අදත් ඉඳීවි ඉදිරියටත් ඇති වේවි නමුත් අපට ඇහැ කන යන ධානයෙන් සුවහම් කරනවා අපි කරන්ට ඕන කාරණේ තමයි ඔවුන් පාලනය කිරීම අන්න පාලනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය හොඳින් කියන්න ඊට පසුව තදින් කියන්න බැරි නම් දැඩි ධර්මයන් පනවන්න මේක සිදුවෙන්න ඕන කාරණාව ඒ නිසා අපි සමාජයේ මතුවෙන යම් යම් විස්සනයන් සමාජයේ මතුවෙන යම් යම් විනාශකාරී දේවල් පිළිබඳ සැලකිලිමත් වෙන්න සැලකිලිමත් වෙලා මීට වඩා වගකීමෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන්කමක් ඇති බුද්ධලයින් බවට පත් වෙනවා කත්ෙන්ට වෙනවා ඒ සඳහා අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොකක්ද කියන එක පිළිබඳව ඔබට තවත් ඉදිරියට කරුණු පැහැදිලි කරන්න. ආයෙත් මා මතක් කරනවා මේ සිද්ධියේදී අනුවන දැනත්තා පාලනය කරන්න කෙනෙක් නැති තැන විරුද්ධ දේවල් කරලා කොහොම වෙනසෙනවා කියලා පෙන්නන. ඔහු කරන ක්‍රියාකලාපයක් නිසා සමාජ රෝගී වෙන දුකටපත් වෙනවා අසහනයටපත් වෙනවා. නමුත් ඔවුන් එහෙම දුර දිගක් පේන්නේ නැහැ ඔවුන්ට. පරලොවක් ඔවුන් සලකන්නේ නැහැ. ඔවුන්ට ජීවත් වීම සඳහා ධනෙ විතරක් තිබුණත් ඇති අනිත් මොකවත් නැතුවට කමක් නැහැ. නමුත් ඒවඳු අයගේ මානසික ස්වභාවයන් කිසිවිටකත් අර පරාර්ථකාමී කියන තැනට දියුණු නැහැ. ඔවුන් අර අත්ත්වනායක කියලා කතා කරනවා තමා උපමා කොටගෙන කියන එකේ ගැඹුර තලසන්නේ නැහැ. ඇත්තටම නැවත වතාවක් හිතන්න. නැවත වතාවක් නෙමෙයි නැවත දස වතාවක් හිතන්න. කොහොමද මේ අත්ත්වනායක ධර්ම පරයය කියලා කියන්නේ? තමන් යම් දෙයක් කතාවක් නැති නම් කරදරයකටපත් වෙන දුකටපත් වෙන රෝගයකටපත් වෙන ආදී වශයෙන් අකමැති නම් අන් අයගේ මනසත් ඒ හා සමානයි මේ නිසා මොකද කරන්න කියලා තියෙන්නේ අන් අයත් තමන් හා සමානව හිතලා තමන් අකමැති දේවල් අන් අයට කරන්න එපා මෙන්න මේ ධර්මතාවේ වපුරන්න වෙනවා මේ සමාජයේ මිනිස් චිත්තසංතාන නැමැති කෙත්වල අත්තුපනායක ධර්මපාරියාය නැමැති දීජය වපුරන්න වෙනවා. වපුරලා වුන්ට කියලා දෙන්න සිද්ධ වෙනවා ජීවිත කාලය තුළදී ඔබ නම් ආකාරයක දුකකට හිරිහැරයකට කරදරයකට නාස්තියකට විනාශයකට පත් වෙන්න අකමැති නම් ඒබඳු නාස්තියකට හිරිහැරයකට දුකකට පත් වෙනා වූ ක්‍රියාකලාපයන් ඔබ කිසිවිටකත් මේ සමාජයට කරන්න දෙපායි කියන එක. අනේ ඒබඳු සත්‍යයන් නිදී අපට යලිත්තතාවක් මේ දැනට ඇති වී පවතින අසහනකාරී වාතාවරණයන් නැත්තම් මේ නමෝල යන ක්‍රියාදාමයන් වලකන්නට මේ කරුණ අවබෝධ කර ගැනීම සහ මේ දැඩි නීති පැනවීම කියන ක්‍රියාදාමයට යන්නට සිදු වෙනවා කියන තේරුම් ගන්න වෙනවා. අපි මේ සමාජයේ නැස්ති වෙන්නයි යන්නේ, විනාශ වෙන්නයි යන්නේ කියලා අඳා අඳා ඉන්න නෙමෙයි මේ ඇවිත් ඉන්නේ. එහෙම නැත්තම් කඳුළු හසලා ඉන්න නෙමෙයි මේ ඇවිත් ඉන්නේ. ඒකට උඩගෙඩි දෙන්නත් නෙමෙයි ඇවිත් ඉන්නේ. අපි ඉන්නේ හැම විටම ඉවම දේවල් පාලනය කරන්න බලකාලන්නට. අරමතකයි මා කියවපු යම් යම් ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථවල තියෙන උපුටා දැක්වීම මට මතක් වෙනවා. මේ ලෝකයේ යම් යම් යුගවල මේ අපි දැනට ජීවත් වෙන දිනු ශිෂ්ටාචාරයේ සිටර මා කතා කරන්නේ. අපි මේ අවුරුදු 5000 ක් අපිට ශිෂ්ටාචාරයක් තියෙනවානේ. ඊට පෙර මේබඳු දිනු සංස්කෘතිය නැති වුණයි කියලා කියනවා ලෝකෙ තුල. හතරකින් තුනක්ම වෙනසී අය වෙනසී ගියයි කියලා ඉතිහාසඥයෝ වාර්තා කරලා තියෙන කුමක් නිසාද දන්නවද? මත්පැන් නිසා. එහෙමනම් අන්න ඒ වගේ සමාජය විසනට පත් කරන දේවල් මේ සමාජයට මතුවලා එනකොට අපි තේරුම් ගන්නට වෙනවා ඒ තුලින් රතු එළියක් තමයි අපිට පෙන්වන්නේ. අපේ ජාතියේ අනාගතය පිළිබඳ රතු එළියක් පෙන්වන්නේ. එහෙනම් ඒ පැත්තට නෑ ආයතුයි. අපේ නම් මහන්සිය යුත්තේ ඒ පැත්තට යන අයගේ පිරිස අඩු කරලා. අයිත්තතාවක් ඔවුන්ට ඥානය නුවන ලබා දීලා ඔවුන් මේ පරිසරයට ආදරය කරන ඔවුන්ගේ අනිකුත් ජීවිතවලට ප්‍රිය කරන, ඔවුන් වාගේම ඉන්න අනිකුත් මනුස්ස ජීවිතවලට ප්‍රිය කරන, ඒවා ජීවත් කරවීමට කිසියම් ආකාරයක නිපදවීමක් කරලා උදව් කරන, සහාය ලබා දෙන, මිනිසත්කම අගේන, ඒවත් ලුණු රස ඇති ලුණු කැටයක් බවට පත් වීම. කැටේ ඉතුරු වෙන්නේ ලුණු නැතුව ගියාම. ඒකට ආයෙ ලුණු කියන්න බෑ. ඒ නිසා ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය වගේ දේවල් වතුරන. එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් අන් අයට කරදරයක් විහරයක් කරමින් තමන්ගේ ජීවනෝපාය සලසා ගන්න. තමන්ට මුදල් ලැබෙනවා නම් අනිත් කාට කෙසේ කොහොම වුණත් කමක් නෑ කියලා කල්පනා කරනවා නම් අනර බමුණන්ගේ කාලේ මේ කාන්තාවන්ට යොදලා තිබෙන වචනයක් අපි ඒක කාන්තාවන් සඳහා දෙහිම යොදන්නේ අපි කවදාකවත් අනුනත නැත්තෝ බෑඟුල් නුවණැත්තෝ කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ දුරදිග දක්නා නුවණක් නැහැ කියන්නේ. නමුත් මේ ආර්ථිකමය වාසිකයෙන් රැස්පනාපිත සිදුවෙන මේ හානීන්ට උඩගිඩි දෙන ජීවිත වලත් නුවණ මත කියන්න සිද්ධ වෙන්නේ බෑඟුල් කියන එක. ගැඹුරු නුවණක් දිගුණක් නැහැ කියන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයකදී කොහොමද බුදුරජාණන් වහන්සේ දාල දහමේ ගැඹුරු පැත්තට අපි යන්නේ? ඒක තව ටිකක් ප්‍රඥාවන්තින් සඳහාත් නේ. බුදුන් වහන්සේ ඉගැන්වීමක් පවතින අයන් ධම්මෝ පඤ්ඤාවන්තස්ස කියලා. මේ උන්වහන්සේ දාල ගැඹුරු කොටස නොනැත්තන් සඳහා. ඒ නොනැත්තන් වන්නට කරුණාවන්ත නොවි. නොනැත්තන් වන්නට මානවීයවාදී නොවි කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අපට නොනැත්තන් වීම සඳහා නම් මෙන්න මේ තමන් කිසියම් ආකාරයක ස්ථාවරයක ඉන්න වෙනවා. තමන් වගේමයි අනිත්‍යය. තමන් වගේම රසට කාලා ඉන්න, රසට ඇඳලා ඉන්න, සතුටේ ජීවත් වෙන්නට කැමති. ජීවිත ආශාව කියන හැම දෙනාටම තිබෙනවා. එහෙනම් කෙබඳු සත්‍යයන් හෙදී අපට කිසි විටක මේ සමාජයට වංචා කරන්න ඉඩක් නැහැ. නොමගවන් ඉඩක් නැහැ. පවසන්න ඉඩක් නැහැ. එනං අද සමාජයේ එබඳු දේවල් පවතිනවා නම් ඒ හදවත් පිළිබඳ අපිට කියන්න තියෙන කිසිදු ආකාරයක අනුකම්පාවක් නැති. කිසිදු ආකාරයක පරාර්ථකාමීත්වය පිළිබඳ ඡායාවක්වත් නැති ආත්මාර්ථකාමීත්වය දිනු කරගන්නින් යන සමාජයක්. එනං ඒ සමාජයේ ඉදිරියේ කුමක් කියලාද කියන්නේ? පරිහානිය. එන මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ ඒ සමාජයේ ඉතුරු වෙන්නේ පරිහානියමයි. ඉතින් මේ කාරණේ පිළිබඳව මට තවත් දෙයක් උකුට අදස් ගන්න හිතෙනවා. මේ කර්ම තුනකින් නැතන පෙන්වලා තියෙනවානේ. ඒක කාරණයක් තමයි මේ දේවල් පැහැදිලි කරලා දීලා නුවණ ඇති අයට අත්ත්ව නායක ධම්මපරියාය කියadenේ. ඒක කියadීම තුළින් Taman උපමාපට ගැනීම තුළ යම් පිරිසක් ඒ අදුපාඩු දැකලා නුවණ දිනු කරගෙන ඒවෙන් වැළකී සාධාරණ යහපත් ජීවන උපායන් සඳහා නැත්නම් මේ නිස්පාදනයේ බදාහැරීම ආදී දේවල් වලදී අර කියන නීති ඉක්මවා නොයන හැමදිනාටම ප්‍රිය කර්මක තේරි. බැරි වුණත් මොකද කරන්නේ? බැරි වුණත් දතකට තියන් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි දනිමු. බුදුරජාණන් වහන්සේ ළඟට එනවා අස්ස ධම්මසාරතික. අස්ස ධම්මසාරතියයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පුරුෂ ධම්මසාරති. ඒ කියන්නේ ධමණය නොහක් කළ නැති පුරුෂයන් ධමණය කරනවා. අස්ස ධම්මසාරති කියන එකෙන් කියන්නේ කේසී නැමැති බ්‍රාහ්මණය අසුන් හික්මාන්නේ. මේ අසන් මිත්‍රා කේසී නමති බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවහම බුදුරජාණන් වහන්සේ අහනවා, ඔබ කවුද? මම අස්ස ධම්මසාරදීන දසින් මිත්‍රා. ඔබ අස්සේ මිත්‍රාන්නේ කොහොමද? අන්න එතෙන්දී ඔහු උත්තර දෙනවා, මම ඉස්සර වෙලා බොහොම සෞම්‍යව අදහස් දක්වලා නැත්නම් යහපත් වීම කියලා හික්මන ලබනවා. බැරි නම් ඊට පස්සේ දඬුවම් කරලා හික්මන ලබනවා. විනයනේ කියලා මේකට කියන්නේ. ඒ වගේම මේ එහෙම නැත්නම් මේ දෙකෙන්වත් හික්මන ලබනවා කියලා කියනවා. එතකොට අපිට මෙතන මේ සමාජයට ඒක අදාළයි. ඒ හික්මනේම හොඳින් තියා කරුණ පැහැදිලි කර හික්මනේම. ඒක පිළිගන්නේ නැත්නම් දඬුවමින් හික්මනේම. හොඳයි, මේ හොඳින් තියා බැරි වුණොත් දඬුවමින් හික්මන්න බැරි වුණත් ඔවුන්ට මොකද කරන්නේ? අපි තරතුර අපිට කුල ගෞරවයක් තියෙන අසුන් හික්ම පිළිබඳව සාඩම්බරයක් තියෙනවා. හික්මන්ට බැරි අස්සෙක් ඉන්නවා කියන කප්පම අදිටමක් සමහු මරනවා. ඒක සිද්ධාත්මනයක් කියනවා. බුදුරජාණන් වහන්සේ මේ සවන් දීගෙන ඉඳලා ඉතියා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේෙන් ඒ විදිහමම යනවා. ඔබ වහන්සේ පුරිස ධම්මසාරති. පුරිස ධම්මසාරති ඔබ වහන්සේ කොහොමද මේ මිනිස් වර්ගය නැත්තම් ඔබලන්ට ණය හික්මන්නේ? මමත් අර වගේම සෞම්‍යව විනයන ක්‍රම ලබනවා. කොහොමද? අපාය මේකයි. මේ මේ වැඩ කරත් අපායටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒක කරන්න එපායි කියලා හික්මන ලබනවා. සංගම් සම්පත්ත වෙනවා. ඒ වගේම යහපත් දේවල් කරන්න කියලා හොඳින් කියනවා කියලා කියන්නේ ඒක අර්ථ නැරකින් කියනවා කියන්නේ. මේ යහපත් ක්‍රියාදානයන්ගේ නෙදෙන්න එතකොට ඒ වට විපාක වාරයන් මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් දිව්‍යයන් සම්නිසුන් අතර නිදු සිද්ධ වෙනවා කියලා පැහැදිලි කරනවා. ඒකට අකුසලයේ මේකයි අකුසලයේ විපාක මේකයි කියලා බුදුන් වහන්සේ කියන්නේ. ඊළඟට යහපත් දේ මේකයි යහපත් දේ විපාක මේකයි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඊළඟට යහපත අයහපත දෙකම කරන්නාට අදින් නරකින් දෙකෙන් නිස්නනවා කියන එකෙන් තේන්නන ලබන්නේ අන්න ඒ වගේ දැන් ඔය සමහර තැන්වල පෙන්නනවා ඔය අපේ සමාජයේ ජීවත් වෙන යම් යම් සතුන් සුනකයා අස්සයා ගවයා වැනි සතුන් වනාන්තරයේ ඉන්න හරිය දුක් වෙනවා මිනිස් වාසය කරන බොහෝ සෙස් සැප විඳිනවායි කියලා. ඒ සැප විඳින සතුන්ට සැපයට හේතුව වුන් එවන් සැපදීමට අදාළ ක්‍රියාතර ජීවිතවල ternaryවීම. නමුත් තිරසන් සතුන් වීමට හේතුව වුන් පෞකිරි. එතකොට මේ ත්‍රිසංගත සත්‍යය නිසා අතුරු වෙන කියන්නේ පෞකින් දෙකම කරපුවායි. පවට ඉපදුලා දැන් තිසුන් නිසා කවෙඳිනවා කියන්නේ. අන්නේ වගේ මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දුකට තනිකරම ආපාදක අප වැඩි වලට. ජහපත් ක්‍රියාකලාපයන් දෙන නිසුන් අතර හො දෙවියන් අතර. දෙකම කරොත් එහෙම අර කියන ආකාරයට පෞකින් දෙකටම අදාළ විපාක වාරයන් කියලා නිකුත් වෙනවා. පරිහාතුන් වහන්සේ කියන්නේ මේ පෙනෙන අකුසලයේ කියලා කියන්නේ පිනුනේ කියන එක නෙමෙයි. අකුසලයෙන් වෙන්වීම ඒක විපාකය මේ ලෞකික කියන සීමාව ඉක්මවා යන අපේ සාමාන්‍ය අතට හොයාගන්න තේරුම් ගන්න බැරි තත්ත්වයක් කියලා පැහැදිලි කරනවා. ඒකයි අපේ ධර්මදේශනාවල ඉලක්කය වන්නේ ගැඹුරු වන්නේ. හොඳයි ඔබ වහන්සේ ඒ විනයනේ කියන එක මේ විදිහට කරන්න බැරි වුණත් ඒකට මොකද කරන්නේ? මමත් ඔවුන් මරණ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. කේති බ්‍රාහ්මණය අහනවා ඔබ වහන්සේට සත්ව ඝාතනය රටක් අකපයි. එහෙනම් අකපයි කියති ඔබ වහන්සේව ධර්ම වුන් මරණයි කියලා. මොකක්ද ඒක තේරුම? අන්නේ ඔබ වහන්සේව ධර්මවා. අපි මේ සමාජයට හොඳින් කියනවා, නරකින් කියනවා, අකුසල් ලක්ෂල් විපාක කියලා දෙනවා. ඒ කියලා දෙන දේවල් අහලා පිළි අරගෙන හිටින්නේ නැත්නම් ඔවුන් අපි අත්හැර ගමනවා. එතන මරණයි කියන කේ තේරුම පාලනයෙන් අවාදාන ශාසනා කිරීමෙන් හැර ගමනවා. අනේ හැරදැම්මම ආර්ය විනයෙහි හැරදැමීම විශාල අර මැරීම වගේ නෝ නැත්නම් විශාල අපහසුකට පත් වෙන කාරණයක්. මේ උදාහරණය මම ඉදිරිපත් කළේ ඇයි කියන එක ඔබ තේරුම් ගන්න. මේ උදාහරණය ඉදිරිපත් කළේ ඕනෑම සමාජයක සාධාරණ කරුණු පැහැදිලි කිරීමක් තුළින්. එමත් නැත්නම් ඒ සිදුවන හාන් සිදුවන අයහපත පැහැදිලි කොට ඒ තුළ කරුණු පැහැදිලි කරමින් ඒවයින් ඉවත් වීමට අවශ්‍ය දැනුවත් කිරීම තුළින් යම් ත්‍රිසක් අපට මේ සමාජයේ යහපත් අය බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. බැරි කොටසක් ඉන්නවානේ. අන්න ත්‍රිපිටකයේ තුල තියෙනවා බැරි කොටස වෙනුවෙන් කරන්න තෝරන කාරණය. කේති බ්‍රාහ්මණයා ඒ අස්සේ නරුවා. බුදුරජාණන් වහන්සේ වදාරන වුන් අතහැර දමනවායි කියලා. අපට අපි සමග ජීවත් වෙන මේ සමාජයේ කිසිවෙක් අතහැර දමන්න බැහැ. අන්න එතනදී තමයි අර අපි කතා කරා වූ සුභාසිත ජය කියන සූත්‍රයේ කියන එක සුභාසිතයට ජය දෙන එක යහපත්ක් ජය කියන දෙනුනේ කියන එක හැදලා කරලා තියෙනවා. පාලනය කරන්න නැති විට අනුනත නැත්තෝ බොහෝ වැරදි දේවල් කරලා වෙනසිතී. ඒබැවින් ඥානවන්තයෝ ඔවුන් දැනසෙන්ත මත්ෙන් දැඩි නීති රීති දැඩි දඬුවම් යොදා ඔවුන් පාලනය කළ යුතුය. එමනම් අපට අන්න ඒ අර පිරිස් ගැන කල්පනා කිරීමේදී කතා කිරීමේදී මේ නීති ක්‍රියාත්මක කරන්න වෙනවා. නිසා ඇත්තටම සවන් දෙන්නෝ මේ ගැන සිතා බලා බහුතර සමාජයක යහපත උදා කිරීම සඳහා ඔය කියන ආකාරයට හොඳින් කියලා බැරි නම් පවතින නීති රීති වගේ මදිනම් ඊට වඩා දැඩි ආකාරයක නීති රීති යොදමින් ඔවුන් පාලනය කිරීම අවශ්‍යයි. අප නෙමෙයි ඒ බඳු අරදි කරන අය පාලනය කිරීමට ඒයින් සිදුවෙන හානින් අවම කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම නීතිය දැඩි කිරීම කියන එක වරදක් නොවේ කියන එක සමිතනිකායේ සත්‍ය සංයුත්තේ මනාව පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඔබට ඒ පිළිබඳව මම කරුණු පැහැදිලි කළේ අන්නේ නිසා. දැන් සතාවක් කල්පනා කරන්න. දැන් අපි මේකේ ඊළඟ කොටසට යන්න වෙනවා. මේ දෙන්නේ සියල්ල කුමක්ද? මේ සියල්ල හොඳ නරක දෙක මත කල්පනා ශක්තිය ඇති අය වශයෙන් ගත්කල යහපත් මිනිසෙකු පුද්ගලයෙක් වශයෙන් ගත්කල යහපත් මිනිසෙකු බවට පත් කිරීම සඳහා යහපත් සමාජයක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක වෙන සම්මුති ධර්මයන්. නමුත් මට මෙතන තවත් දෙයක් කියන්න ඕන. මේ සම්මත ධර්මයන් කොතරම් අලුත් වැඩියා කළත් මේ සම්මත ධර්මයන්ගේ සදාචාර භාවයන් කොතරම් අලුත් වැඩියා කළත් නැවත නීති තැනෙව්වා. තේරුම් ගන්න වෙන කරුණක් තියෙනවා. අපි මේ උත්සාහ කරන්නේ අවිද්‍යාව නැති අඳුරේ ඉඳගෙන සියල්ල දැය ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරුන් ලැබෙනවා මේ පහසුකම් සැලසීම තුළ ඔබට කිසියම් සැපතක් ලබාගත හැකි නම් මායලිත් ඒක ලබනවා. මේ සැපත ළඟා කර ගැනීම සඳහා ඔබට කොටස් කරුවන් ඉන්නවා ඔබගේ දායකත්වයේ ධර්මය. පළමුව ඔබේ දෙගුරුන් නැත්තම් මෞපියන්. දෙවනුව ඔබව යහපත යවන්න උත්සාහ කරන ආචාර්ය ගුරු මණ්ඩලය. දෙවනුව ඔබට පහසුකම් සලසා දෙන්නා ඔබ වේ සේවය කරන ආයතන වලය. සහයින් හැට ගත්තොත් එහෙම රටක් වශයෙන් ගත් කල ඔබව පාලනය කරන ලබන මධ්‍යම රජයේ සලාත් සභාව හෝ ප්‍රාදේශීය සභාව ආදී වශයෙන් මේ සියලු දෙනාටම අපි කියනවානේ සමාජ සේවකයෝ මේ කරන්නේ සේවාවක් කියලා. මේ සංවර්ධනයක් කියලා. එහෙනම් ඒයින් මොකද්ද කරන්න හදන්නේ? මේ පවතින අනුරෝධකම් අවම කරමින් අපට සැප සම්පත් ලබා දෙන්නට. මෙන්න මේකට තමයි කියන්නේ පින්නතුනි සමාජගත දුක සංසිඳවන්න උත්සාහ කරනවායි කියනවා. සාස්ත්‍රත්‍නකින් අපි ඒක කියන්නම් ඒකට තමයි කියන්නේ යටිතල පහසුකම් ලබා දෙනවා. ආවට යෝජනා කරනවා කිසිවිටකත් ඔබේ සිතේ තවතින දුක්ඛයේ සියත සියයක් සංසිඳෙන්නේ කියලා කවදාවත් විශ්වාස තියන්න එපා. අතීතේ වුණේ නෑ, වර්තමානයේ වෙන්නේ නෑ, අනාගතෙට වෙන්නේත් නෑ. බලන්න මේ රටවල් වල විවිධ රටවල් වල එක එක කාලවලදී මේ පාලනය හොඳ නෑ, ඊට වඩා මේක හොඳයි කියලා විවිධ පාලන ක්‍රමයන් ජනිත කරගත්තා. අපි කියමුකෝ වචන කීපයක් අරගෙන ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදී, කමියුනිස්ට්වාදී, ධනවාදී ආදී වාද. මේ හැමෝම තුන මේ වඩා ප්‍රහසත් සමාජයක් හැදීම සඳහා කටයුතු කරනවා. එකකට වඩා එකක් පොඩ්ඩක් හොඳ වෙන්න පුළුවන්. නමුත් කලකදී රසළු කලකදී රස වෙනවාද කිව්වා වගේ මේ හොඳයි කියපු පාලන තන්ත්‍රේම පසු කාලීනව එසයි කියලා ඇතන් රටවල් පෙරලා දමමින් තවත් පැත්තකට යනවා. මේ ගැඹුරු අන්නේ ගැඹුරු තමයි මේ උත්සාහ කරන්නේ සමාජගත දුක සංසිඳවා ගන්න. සමාජගත දුක සංසිඳවා ගැනීමෙන් ලෝකේ දුකින් 16 න් එකයි තුනී වෙන්නේ. ඉතුරු දුක කොහෙන්ද තියෙන්නේ? චිත්ත සංතානගත දුක. අන්න අපි අවශ්‍යතාවක් ආවා. මේ දුක ඔබට ඔබේ මව හෝ පියා හෝ සමාජය හදා දුන්නේ නැහැ. අන්න අර ඔබගේ වැරදි දැක්ම නිසා ඔබ චිත්ත සංතානගතව බාහිර කාරණා නිසා සිතෙහි ඇතුළත් චිත්තසංතානගතව පවතිනා වූ දුකක් පවතිනවා. ඒකට හේතුවක් ඔබ ළඟ පවතිනවා. ඒ ඔබ ළඟ පවතිනා වූ හේතුව අතිශයින්ම පෞද්ගලිකයි. ඒ පෞද්ගලික හේතුව ඉවත් කරන්න ලෝක කාටවත් බැහැ. ඒ පෞද්ගලික හේතුව හදාගත්තෙත් ඔබ, ඒ පෞද්ගලික හේතුව වටහා ගන්න ඕනත් ඔබ, ඒ පෞද්ගලික හේතුව ඉවත් කරගත යුත්තේත් ඔබ. ඔන්න අපි පරමාර්ථ ධර්මයේදී අර පරණ කොටස කතා කරලා අපි මේ විදිහට අත්ත්ව නායක ධම්මපරියාය ඔස්සේ බහුතර සමාජයක ආරක්ෂාව දිනුව අපිට වගේ මානසිකයට සුදුසුයි කියලා පිළිගත්ත පිරිසක් ඇති වෙන සමාජයක් ස්ථාපනය කරන ලබනවා. එහෙම ස්ථාපනය කරයි කියලා අවුරුදු 5ක් 10ක් ගිහින් බලනකොට ඒක මේ සාවෙලා ඔබේ ජීවිතවලත් මේක ඇති. ඔබ යම් මොහොතක යමක් මිහිරි කියලා තව ටිකක් කල් ගිහින් ඒකම අමිහිරි කියනවනේ. මේ ඉපාවීම කියන එක බාහිර ලෝකේ තියෙන දෙයක්ද? එහෙමනම් අර චිත්තසංතානගතව තියෙන අවුද්දෝෂයක්ද? ඒ නිසා පුද්ගල සංවරය තුළ පුද්ගලයන් පාලනය කිරීමට අවශ්‍ය කරන්නා වූ යහපත් හෝ තදමත්ත්වයේ නීති සිදු ක්‍රියාත්මක කිරීම තුළ කිසිවිටකත් මේ ප්‍රශ්නයේ 100% විසඳුමක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ විදිහ අපට හැරෙන්නට සිදු වෙනවා ලෝගුරුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම් කරේ. ඒ ඉගැන්වීම් වල පවතිනවා මේ අසහනයන්ට මේ දුක්වලට මේ ඔක්කොටම පීඩාවන්ට හේතුව තමන් ළඟ තියෙන දෙයක් කියලා. තමන් ළඟ තියෙන අඩුපාඩුකමක් දුර්වලකමක් කියලා. ඒ අඩුපාඩු දුර්වලකම පියාගෙන අපි සමාජයට දොස්පස් කීවට සමාජ විවේචනය කළාට අපිට සැනසීම අවශ්‍යයි කියලා කීවට දුකට හේතුව ඔබ ළඟ නම් තියෙන්නේ. අසහනයට හේතුව ඔබ ළඟ නම් තියෙන්නේ. ඔබ විසින් මේ ලෝකේ ව්‍යාජ ලෙස දර්ශනීය කර ගැනීම තුළ හදාගත්තා වූ මුලාවක් නම් ඒකට වග කියන්න ඕනේ නීතිය හෝ මෞපියන් හෝ රජය හෝ පාලකයන් හෝ තවත් කවුරුවත් නෙමෙයි ඔබයි. මෙන්න මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේට මෙහාට තවත් ලස්සන වචනයක් දේශනා කරලා තියෙන්නේ. අපි ඒකට කියනවා අස්ථාහි අත්තනෝනාතෝ තමන්ට තමන් වීම පිහිටයි. අර බලන්න එපා. දරුවෙක් වශයෙන් ගත් කල පිටට අම්මා තාත්තා නැහැ ගුරුවරු නැහැ කියලා හිතන්න එපා. ඒක තියෙනවා. එහෙම එහෙම අවශ්‍යයි අපට. ඒ අපි දරුවෙක් වශයෙන් හැදෙනකොට අපිට මේ නැගිටලා මේ වැඩ කරගන්න පුළුවන් වෙන මට්ටමට අපි අම්මා තාත්තා දුක් වින්ද නම් කාලයකට නොකලා නම් අපිට ඒ දේවල් කරගන්න බැහැ. දරුවෙක් වශයෙන් තාතල් අධ්‍යාපනය නිමා කරලා අවුරුදු 15ක් 20ක් යන කාලය තුළ කර්ම පියා දුන්නා නම් උතුම දුන්නා නම් අපිට මෙවදු වියක් දහමක් එනත් නැත්තම් යම් දෙයක් පිළිබඳව ගැඹුරින් කල්පනා කරන්න පුළුවන් තර්ක ඥානයක් ඇති වෙන්නේ අවදිවන්නේ නැහැ. එහෙම ඉන්නවා. ඒක නෙමෙයි නැතන පෙන්නන්නේ. අපි හැමදෙනාම එක එක්කෙනාට ආවෙනික වූ අතිශය පෞද්ගලික වූ පුද්ගලෙක්. මේ අතිශය පෞද්ගලික වූ පුද්ගලයා තුළ පවතින අතිශය තමන්ට ආවෙනික වූ පෞද්ගලිකත්වයක් හෙවත් වැරදි දැක්මක්. අන්නේ වැරදි දැක්ම තියාගෙන තමයි අපි මේ ලෝකේ සියලු ප්‍රශ්න වලට විසඳුම් සහ ලෝකේ තියෙන කාරණා වලින් 100%ක් සැනසීම හොයාගන්නේ. මෙන්න මේ නිසා අපි මෙතන බෙදා ගන්න සිද්ධ වෙනවා. ඒ බෙදා ගන්න කාරණේ පිළිබඳ ඉංග්‍රීසියක් ඔබට මතක් කරමින් මම අපේ ධර්ම දේශනාවට තව සෑහෙන පිටු ගණනක් තියෙන්නේ නිමා කරනවා. ඒ ඉංග්‍රීසියට අදාළ කර්ණමා ඉදිරියේ ඉදිරිපත් කරන්න කල්පනා කරනවා. ඒක මෙහෙමයි. ඔබ සමාජයේ ජීවත් වෙනකොට ලෝකය කියලා ඉගෙන ගන්නේ බාහිර දේට. පාඨ අධ්‍යාපනයේදී ලෝකය කියලා කතා කරන්න තියෙනවා. ලෝකපාරක ධර්ම ආදී වශයෙන් ලෝකය, භූගෝල විද්‍යාව වගේ ලෝකේ රවුම් බෝලයක්. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා අරියස්සිනී ලෝකය කියලා දෙයක් දේශනා කරලා තියෙනවා. මේ ආර්ය විනිහි ලෝකේ මොකක් වෙනවද? අන්න එතකොට අපට මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා පාදමනින් දොස් විසඳා ගැනීම සඳහා උත්සාහ කළා වූ රෝහිතස්ස දිව්‍ය සුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ හොයාගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස නම් වූ දිව්‍ය පුත්‍රයාට එතුමන් පැහැදිලි කළා. මේ මම බොහොම පරසම්පන්න ඍෂිවරයෙක්. මට මේ ලෝක කියලා වරසයා ගන්න වුණා ඕනෑ වුණා. ඒ නිසා මම පාගමනින් ගිහිල්ලා මේ කරන්න අතිශය වේගෙන් ගමන් කළා. මගේ ජීවිත කාලය මදි වුණා. මාව එහෙදි කාලක්‍රියා කළා කියලා උපහැරලි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මම හිතන්නේ පාගමනින් ගිහිල්ලා මේ කියලා වරසයා ගන්න කියලා. මේ කියලා වරසයා ගන්න තුදුකින් නිදහස් වෙන්න පුළුවන්කමකුත් තියෙන්නේ කියලා වදාරන බුදුරජාණන් වහන්සේ ඉනස්මින් චතන ඥානවත්තේ කලේබරේ සංජින්නි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී පටිපදංති. මෙතන ලෝක කියන්නේ දුක. ලෝකංච ලෝක හට ගැනීම, ලෝක දුක හට ගැනීම, ලෝක නිරෝධංච දුක නිරෝධ කිරීම, නිරෝධ ගාමිනී පටිපදාව. කොහෙද පෙන්වන්නේ? ඥානවත්තේ කලේබරේ බඹයක් පමණ වූ ශරීරයක. අන්න දැන් අපට බාහිරයට කෑගහ ඉල්ල ඉල්ල සියලු පහසුකම් ඉල්ලා ඉන්නවා වෙනුවට මේ ගැටලුව නිරාකරණය කරගන්නට නම් අප වෙත හැරෙන්නට සිදු වෙනවා. අප වෙත හැරෙනකොට අපි බින්තර දේශනා කළ එක ධර්ම දේශනාවක් තමයි ලෝක ධම්ම සූත්‍රය. ඒක අපි දේශනා කරලා තියෙනවා. සමහරවිට නැවත ප්‍රචාරය කරන්න බැරි ආකාරය නම් තියෙන්නේ අපි දවස් දවසක් දේශනා කළාවි. ඊට අමතරව අප ළඟ තිබෙනවා මේ සඳහා පැහැදිලි කරන්න අවශ්‍ය කරුණු. එතකොට ලෝක කියන්නේ බාහිර ලෝකයක් නෙමෙයි. ශරීරයක් නෙමෙයි. ශරීරයේ වර්තමාන මොහොතේ යම් කාර්යයක යෙදී සිටින විට ඒ කාර්යයට අපි සම්බන්ධ වෙන්නේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් හෝ එවන් එකකින්. අන්නේ එකකින් සිදුවෙන ක්‍රියාදාමය සිදුවෙන ආකාරය විමර්ශනය කරගන්න පුළුවන් නම් ඒ විමර්ශනයේ විග්‍රහ කරන ලබනවා දුකත් දුක හට ගැනීමත්. ඒ නිසා අපි අසහනිරතත් වෙමින් අපි අප්‍රිය කරන්නා වූ ජාති දරා ව්‍යාධි ශෝක මරණ කියන කාරණා ඌර්ම කරගන්නා වූ ආකාරය. ඒ විතරක් නෙවෙයි ඒ නිදන ආකාරයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. එහෙනම් අපට දුක හටගන්නා හැටි මනමින් පැහැදිලි කරගත්තම ලෝකයාට සිදුවලා තියෙන විශ්වණය නොදන්න කෙනා නිසා තේරුම් ගන්න පුළුවන් වෙනවා. අපට ඕන වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට බෑ. අපට මේක තේරුම් ගත්තාම අප වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා මේ ලෝකස්ස අත්තංගමයි. මේ ලෝකයේ ඉක්මවා යන හැටි. බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම් අනුව තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒබඳු මනුවින් දේශනා කරන සූත්‍ර දේශනාවන් පිටකේ තුල පවතී. වචනයක් දෙකක් කියනවා නම් එකකට කියනවා ශුන්‍ය ලෝක සූත්‍රය කියලා. එකකට කියනවා ලෝක සූත්‍රය කියලා. මේ ඉදිරියට ඔබට ධර්ම දේශනා කිරීම සඳහාමා පරිහරණය කරමින් කර්ම ගුණ කරමින් සිටිනා වූ සූත්‍ර. ඉදිරි දිනපදී මේ වයින් අර අපේ පරමාර්ථ ධර්මයන් බලාපොරොත්තු වෙන අදම මේ ජීවිතයේ මේ දුක්වලට හේතු ඉවත් කර ගැනීම සඳහා කටයුතු කරන්ට උත්සාහයේ වීරිය පියන හිතවතුන්ට ඉතා හොඳ එළියක් ආලෝකයක් ඇතිවි කියලා මා කල්පනා කරනවා. එසේනම් අපි ඒ කරුණ එහෙම කරමු. අද දවසේ අපේ කාල වේලාවල් මොකොස් ඇති දෙන්නේ ධර්මාන් දේශනාව අපි නිමා කරන ලබන්නයි කල්පනා කරන්නේ. එසේනම් පළමුව ඔබ අත්තුප්පනායක ධර්ම කර්යය පිළිගන්න කෙනෙක් බවට පත් වෙන්න. ගිහිව පැවිදි ස්ථිරතුෂ. එතනදී ඔබ හැම විටමත් උපමා කරගන්න ලබන්නේ ඔබට. ඔබ යම් කෙනෙකුට ඔබට යම් දෙයක් ප්‍රියද? ඔබේ කල යුත්තේ ඔබ ප්‍රිය දේවල්. ඔබට යම් දෙයකට ආත්‍යද ඔබ නොකල යුතුයි. එන්න මේ න්‍යාය තුල අපට මිනිස් සමාජයට ගරු කරන, මිනිස් සමාජයට අනුකම්පා කරන, මිනිස් සමාජය නොවසන ලබන නොනක් ඇති පිරිස් බවට පත් වෙන්න පුළුවන් වෙනවා. බෞද්ධරයක් එසේ අපි ඇති කරමු. ඒ තුල තමයි අපට මේ ගමන, මේ විනාශයන් කරා අතවනමින් යන ගමන වෙනස් කරමින් වඩාත් ආචාරශීලී සංවේන් යුක්ත දැනෙන්නේ සමාජයක් පිහිටගත හැකි. ඒ කොටස් කරුවන් බවට පත් වීමට ඔබට ඥානීය ලැබේවා, වීරිය ලැබේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් සමාප්ත කරන ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.